දැන් තමුන්වහන්සේලා මේ මුදල් පනත ඔක්කොගෙම තියනවා 2015 මැයි 31 දිනට හෝ දිනට පෙර මේක ගෙවන්න ඕන කියලා. අර මුදල් එමතුමා මොනවද කයිවාරු ටිකක් ගෙව්වා. එතුමා කියන්නේ තිබුණේ හරි විදිය නම් මත්පැන් අලෙවිය අහලා තබෑරුම් බද්ද මේ වෙනකොට මෙච්චරක් ගෙවලා තියෙයි කියලා. ඇයි මොකෝ මැයි 31 වෙනකොට ගෙවලා තියන්නේ නැපේ? මේකෙන් කරන්නේ මොකද්ද? තියෙන තබෑරුමත් 250,000ක්ම ගෙවලා පවත්තගෙන යන්නේ. හැබැයි තබෑරුමේ ගාන වැඩි වෙනකොට මත්පැන් වල අර නීත්‍යානුකූල නොවන විදියට බොන ඒවා බොන ගාන තව වැඩි වෙනවා. නේ දැන් ඊට පස්සේ සමාජයේ තියෙනනේ සුදුවා තියෙනවා මල් තියෙනවා මන් දන්නේ ඔය තියෙන එක එක පැණි මර්ග නීත්‍යානුකූල නොවන තැබෑරුම් වැඩි වෙන්නේ නැද්ද? දැන් තමුනාංශලට කයිවාරු ගහන්න පුළුවන් අපේ පුරා බදු ආදායම වැඩි වුණා කියලා. දැන් තමුනාංශල මොකද කරන්න යන්නේ? යහපාලනය කරන්න යන්නේ වැඩිපුර බදු අය කරලා වැඩිපුර ප්‍රවර්ධනය කරගන්න.